sudu endegin sande vidin dure kandumudu nerte ride uno sita inayai kanduleli gan yurete oba heti samugannate avasan sendavak igam yurete බාදක බිඳ නුඹ ජයගන්නට බැරි වුණේ මට ඇයිදැයි දුස් පවරන සඳ සිත නුඹේ වරදද මගේ වරදද එය මාදන්නේ නැත සුදු ඇඳගෙන සඳ ඇවිදින් dure kandu mudunate rida unu sita ginayai kandu leli gam yurete uba heti samugannate avasan sendavake ekam yurete කළුවර කර පැනගිය පලියට කෙලෙසක දොස් පවරමීනුඹ හට කිසි කෙනෙකුුණු දුන් ආදරයක් නුඹ මට දුන් කොට සුදු ඇඳගෙන සඳවිදින් දුර කඳු මුදුනට රිද වුණු සිත ගිනයයි කඳු ලැලි ගන් යුරට ඔබ ආහැටි සමුගන්නට අවසන් සැන්දෑවක ඒකන් යුරට